සත්නාම ශ්‍රීවාහෙ ගුරු සාහෙබ ජී පනාසරී මහල්ලා පංජවා වඩේ වඩේ රාජන් අරපුමන තාකි ත්‍රසන නබුජි ලපට රහෙ මායා රංග මත්තේ ලෝචන කෂු න සුජී වඩේ වඩේ රාජන අරපු මන තාකි ත්‍රසන නබුජී ලපට රහෙ මායා රංග මත්තේ ලෝචන කෂු න සුජී දෙක්කයා මැහැ කෙනෙහි ත්‍රිපත නපායි යෝ පාවක ඉදන නහිත්‍රප්පා බෙනහර කහ අඝායි රහෝ දෙන දෙන කරත පෝජන බොහෝ බිංජන තාකි මිතා නපුඛා උද්දම් කරා සුවාන කීන්‍යායි චාරේ කුණ්ඨා කුඛා කාමවන්ත කමී බොහෝ නාරී පාර ග්‍රහේ ජෝහ දෙන ප්‍රාත කරය කරය පශුතප්පය සෝග ලෝභ මහ සුඛ හර හර නාම අපාර අමුල්ලා අමෘත ඒක නිදන්න සුඛ සහජ අනන්ද සන්තන කාය නානක ගොරතේ ජන්න නාම අපාර අමුල්ලා अमृत एक निधन्ना सुख सहज आनंद संतन का नानक गुर ते जन वाहे गुरु जी का खालसा वाहे गुरु जी की फतेह। तनासरी महला पंजवा वड़े वड़े राजन अर भूमन ताकि त्रिसन ना बूझी लपट रहे माया रंग माते लोचन कशु न सूझी।